මග බලා ඉන්නවා. අනේ ආදරේ මගිත නුඹක් ගන්නවා. පමා නොවිල දෙවිදු ආලේ හීලේ උදිරේ දිවා මා මග බලා ඉන්නවා. අනේ ආදරේ මගිත නුඹක් ගන්නවා. පමා නොවිල දෙවිදු ආලේ හීලේ උදිරේ දිවා මා මග බලා ඉන්නවා. මලහා මල් බමරු බිංගු මිනි නාදේ මට ඇසුනා මට ඇසුනා. හිත කැළඹීලා මග බලනා සඳ ආදර සීනේ තව නැතුවා. නොමියන දේවල් මම සිතුවා. ඉදිරේ දිවා මා මග බලා ඉන්නවා. අනේ ආදරේ මගේ හිත නුඹක් ගන්නවා. මා නොවිල දෙවිදු ආලේ ලීලේ උදිරේ දිවා මා මග බලා ඉන්නවා. උයනේ තුරුසවනේ පෙම් කිරිකෝඩු මුමුණනවා මුමුණනවා. හිතමට ආයේ වද දිනවාදු හිතවත් ඒදු පින්වතියෝ. සනසුම් සුසුමන් ලංකරලා උදිරේ දිවා මා මග බලා ඉන්නවා. අනේ ආදරේ මගේ හිත නුඹක් ගන්නවා. මමා නොවිල දෙවිදු ආලේ ලීලේ උදිරේ දිවා මා මග බලා ඉන්නවා. අනේ ආදරේ මගේ හිත නුඹක් ගන්නවා. මමා නොවිල දෙවිදු ආලේ ලීලේ උදිරේ දිවා මා මග බලා ඉන්නවා.